එතකොට ලංකාවේ ජනප්‍රිය ඉස්කෝල තියෙන වගේම අපි මතක තියාගන්නට ඕන ලංකාවේ දැන් ජනප්‍රිය දහම් පාසලුත් තියෙනවා. ඒ නිසා ඒ ජනප්‍රිය දහම් පාසලට ඇතුළත් කරගන්න විවිධ නීති රීති තියෙනවා. ඒ අතින් බලන විට දැන් එහෙ ඒ වගේ සිල් සමාදන් වෙන අය අවුරුද්දක් ගියාට පස්සේ දැන් දෙමව්පියන්ට අකමැත්තෙන් හරි කරන්න වෙනවා ඒක. නැත්නම් දරුවෝ ඇතුළු කරගන්න බෑනේ. ඊට පස්සේ අවුරුද්දක් යනකොට කොහොම හරි දෙමව්පියෝ මේකට හුරු වෙනවා. කොරෝනාට පස්සේ මොකද දරුවා දහම් පාසලට ඇතුළත් වුණාට පස්සේ දරුවන්ට වෙනම ළමා සීල සමාදානයක් තියෙනවා. ඒකට දරුවෝ දානවා. දෙමව්පියන්ටත් සීල සමාදාන දෙකක් තියෙනවා. යෝනි සීල සමාදානය සහ වැඩිහිටි සීල සමාදානය කියලා. ඒ දෙකෙන් එකකට දෙමව්පියොත් යනවා. එතකොට දිගටම දෙමව්පියෝ හුරු වෙනවා. ඒ නිසා පින්නතු නියකින් බලන විට මෙවැනි වැඩසටහන් ඉතාමත් වැදගත් වෙනවා. එනිසා මේ විහාරස්ථානෙත් මේ සිදු කෙරෙන මේ සීල සමාදානය අපි අගය කළ යුතුයි. ඉතාම වැදගත් කටයුත්තක් හැටියට. පින්නතුනි ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරද්දී බොහෝ විට දේශනා කරන දෙයක් තමයි මෞපිය ගුණ. මෞපිය ගුණ තමයි බොහෝ විට අපි අහන්නේ. දැන් මෞපිය ගුණ අහලා සමහර ඇතන දැන් එපා වෙන්නත් ගිහිල්ලා. ඒ තරම්ම මෞපිය ගුණ අපි අහනවා. නමුත් පින්නතුනි අපි ඇතැම් විට දරුවන්ගේ ගුණ දන්නේ නැහැ. දරුවන්ගේත් ගුණ තියෙනවා. දරුවන්ගේ ගුණ මොනවද කියන එක දහම තුලින් අපට තේරුම් ගන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන්ම පින්නතුනි මේ සිල් අරගෙන ඉන්න දහම් පාසලේ දරුවන්ගේ මේ දෙමව්පියන් සමාජයේ ඉන්න අනිත් අයට වඩා වාසනාවන්තයි. ඇයි වාසනාවන්ත කියලා කියන්නේ? සමහර අය ඉන්නෝ පින්නතුනි දරුවන් නොලබපු අය. දරුවන් අපේක්ෂාවෙන් ඉන්නවා නමුත් දරුවන් නැති අය. ඒ අය හුඟක් දුක් වෙනවා දරුවන් නැතිවීම පිළිබඳව. සමහර ඇත්තන් නොයෙක් විදිහේ බාරහාර වෙනවා දරුවන් ලබන්න. නොයෙක් විදිහේ වෛද්‍ය උපදෙස් ලබනවා. විශාල විදියට වියපැහැදම් කරනවා දරුවෝ ලබා ගැනීම සඳහා. එනිසා ඔබ හැම දිනෙකම කල්පනා කරන දරුවන් ඉන්න අය වශයෙන් ඔබ හරි වාසනාවන්තයි. ඔබ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වීම ගැන ඔබ සතුටු වන්න. ඔබ සමාජයෙන් සම්භාවනාවට ලක්වන පිරිසක්. ඔබට ඒ සම්භාවනාව ලැබෙන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඔබට දරුවන් ලැබීම නිසා. ඔබට ඒ ගෞරවය ලැබුණේ දරුවන් නිසා. එනිසා දරුවන් අපේ මෑණිවරුන්ගේ කුසේ පිළිසිඳ නොගත්තනම් ඔබට සමාජයෙන් මොකක්ද ලැබෙන්නේ? සමාජයෙන් ලොකු නින්දාවක් ලැබෙනව නේද? ඒ නින්දාව මොකක්ද කියලා මෑත්තන් දන්නවා. ඒ නිසා ඔබ හැම දිනෙකම කල්පනා කරන ඔබ දරුවන් නිසා වාසනාවන්ත වුණා. ඒ නිසා ඔබ හැම දිනෙකම දරුවන්ට කෘතඥ වෙන්නට ඕන. මේ පින්තුන් අහලා ඇති අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සමහර කතා තියෙනවා. සමහර දරුවන් ඉපදෙනකොට ඉපදෙන්න කලින් දෙමව්පියෝ කවුද කියලා බලනවා කියලා. දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ අම්මා තෝරගන්නකොට බැලුවා කවුද හොඳ කියලා. සමහර භාග්‍ය සම්පන්න අය බුදුහාඳුරු විතරක් නෙවෙයි සමහර අය පින් මහිමෙන් වැඩි අය බලනවත් දෙමව්පියෝ කවුද කියලා. බලලා සුදුසු දෙමව්පියන්ගේ දරුවන්ව ඉපදෙන්න ඒ අය උත්සාහන්ත වෙනවා. ඇතැම් විට දෙමව්පියන්ට ඒ කටයුත්ත සකස් වෙනකන් ඇතැම් විට වෙනත් ආත්ම භාවල ගත කරන අවස්ථා ගැන සඳහන් වෙනවා. ඒකට හුඟක් උදාහරණ දැන් වර්තමානයේ තියෙනවා. නමුත් අපේ බෞද්ධ සාහිත්‍යයේ මේ සඳහා උදාහරණ තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේ සමහර උදාහරණ කිව්වට පස්සේ සමහර අය පිළිගන්න කැමති නැහැ. ඌව ගොතාපු කතා වෙන්නේ නැtei කියලා. නමුත් ඒ කතාවම වර්තමානයේ මනෝවිද්‍යාවෙන් අධිමනෝවිද්‍යාවෙන් මෝහන විද්‍යාවෙන් එළිදරව් කරනකොට සමහර ඇත්තන් පිළිගන්නවා. එනිසා පින්නතුනි දරුවන් දෙමව්පියන්ට ලැබෙන්නේ මේක කර්ම දාය ආදියක් විදියට. දෙමව්පියන්ගේ ගුණවලට සාපේක්ෂව තමයි තමන්ට දරුවන් ලැබෙන්නේ. එනිසා තමන් වා ගුණ සම්පන්න භාග්‍ය සම්පන්න දරුවන් ලබන්න නම් දෙමව්පියනුත් ඒ වගේම ගුණ සම්පන්න වෙන්නට ඕන. පින්නතුනි දරුවන් කියන්නේ සසර බොහෝ කාලයක් ගුණ දහම් ප්‍රගුණ කළේන අය. ඇතැම් විට මේ ආත්ම භාවයේ තමන්ට වඩා වයසින් අඩු වුණාට ආධ්‍යාත්මික වයසෙන් වයස කොටස් තුනකට දැන් බෙදලා තියෙනවා. කායික වයස, මානසික වයස, ආධ්‍යාත්මික වයස කියලා. කායික වයස කියන්නේ උපතේ පටන් තියෙන වයස. මානසික වයස කියන්නේ තමන් ගැන තමන් හිතන් ඉන්න වයස. ආධ්‍යාත්මික වයස කියන්නේ තමන් කොච්චරනම් ගුණධහමින් දියුණුද කියන වයස. සමහර දරුවන් කායික වයසෙන් අඩු උනත් ආධ්‍යාත්මික වයසෙන් හුඟක් වැඩි. ඒ නිසා සමහර දරුවන්ට හුඟක් දේවල් උගන්වන්න ඕනේ නැහැ. ඇතැම් විට දරුවන්ගෙන් දෙමව්පියන්ට ඉගෙන ගන්න ඇති. දරුවෝ නිසා සමහර අවස්ථාවල දෙමව්පියෝ හොඳ වෙලා තියෙනවා. ඒකට හොඳ කතා ප්‍රවෘත්තියක් මෑත කාලේ තියෙනවා. අපි අඳුනන දිහාවක දකුණු පළාතේ එක්තරා මහත්මිය කෙනෙක් හිටියා. එතුමාට ළමයෙක් හිටියා. ඒ ළමය ලොකු වුණා. නමුත් මේ මහත්මයා මත්පැනට ඇබ්බැහි වෙලා හිටියා. දරුවා කොහොම හරි හොඳට ඉගෙන කියාගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධිය අරගෙන ඉහළින් විභාග සමත් වෙලා මෙයාට ඊට පස්සේ ලැබුණා ප්‍රාදේශීය ලේකම්කම. සාමාන්‍යයෙන් අපි කියන විදිහට උපදිසාපතිකමක් ලැබුණා. ලැබුණට පස්සේ මේ ළමය මොකද කරන්නේ? හැමදාම උදේ තාත්තට වැඳලා යන්න සූදානම් වුණා. දැන් මේක කරනකොට දැන් තාත්තා කල්පනා කළා, මෙච්චර මේක මගේ මෙච්චර ලොකු තනතුරක් දරන පුතා මේ වගේ මට වැඳලා යනවා නම් මං මේ දිගට මත්පැන් පානය කරන එක සුදුසු නෑ කියලා මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. මෙයාගේ ගෙදර තිබුණේ පන්සලට ආසන්නේ හාමුදුරුවෝ නොයෙක් විදිහට උපදෙස් දුන්න මේ වැරදි පුරුද්ද නැති කරන්න හාමුදුරුවන්ට බැරි වුණා. නමුත් මේ දරුවගේ තියෙන ගතිගුණ නිසා එයාට පුළුවන් වුණා අර තමන්ගේ දෙමව්පියන්ගේ වෙනසක් ඇති කරන්න. ඒ නිසා පිනුතුනි ඇතැම් විට දරුවෝ නිසා දෙමව්පියෝ හොඳ වෙනවා. ඒ වගේම සියුම්ම බලනකොට දරුවන්ගේ ළඟ හුඟක් හොඳ ගතිගුණ තියෙනවා. සමහර අපි දන්නවා සමහර ළමයි ඉන්නවා, සමහර පොඩි හාමුදුරුවෝ ඉන්නවා. අපිට එයාට ඉතර උපදෙස් දෙන්න දෙයක් නැහැ. අපිට ඒ අයගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ නිසා පිනුතුනි දරුවන්ගෙන් දරුවන්ට අපි උපදෙස් දෙන්න අවශ්‍යයි. නිවැරදිව මඟ පෙන්වීම කරන්න ඕන. නමුත් හිතන්න එපා හැම තැනදීම දරුවෝ දන්නේ නැහැ කියලා. දරුවෝ ආධ්‍යාත්මික වශයෙන් යම්කිසි ප්‍රගතියක් ලබාගෙන ආපු අය. මෙන්න මේ කරුණ ටික කියන ගමන් මා විශේෂ සූත්‍රයක් තෝරාගත්තද මේ පිනතුණ්ඩ සඳහන් කරන්න. වරක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, "මිනිස්සෙකුට තියෙන ලොකුම සම්පත මොකද්ද කියලා?" කින්සුවත්තු මනුස්සානම් කින්සෝද පරමාසක. මිනිස්සෙකුට තියෙන ලොකුම වස්තුව මොකද්ද කියලා අහනවා. බුදුහාමුදුර සඳහන් කරනවා, "පුත්තාවත්තු මනුස්සානම් භාර්යාව පරමාසක" කියලා. යම් මිනිසෙකුට තියෙන ලොකුම සම්පත තමයි දරු සම්පත. ඒ වගේම කින්සෝද පරමාසක, කවුද තමන්ට ඉන්න හොඳම යෙහෙළිය කියලා අහනවා. භාර්යාව පරමාසක, භාර්යාවයි යමෙකුට ඉන්න හොඳම යෙහෙළිය. භාර්යාවට නම් හොඳම යහළුවා තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා. ඒ දෙපැත්තම තියෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේක අපට ඉතාම වැදගත් සූත්‍ර පාඩයක්. අපි නොයෙක් විදිහේ සම්පත් අපේ ජීවිතවල තියෙනවා කියලා හිතුවට ඒ සියලුම සම්පත් වලට වඩා පින්නතුනි වටින්නේ දරු සම්පත. ඒ නිසා ඒ දරු සම්පත ලබා ගන්න බොහෝ දෙනා නොයෙක් විදිහේ කැපවීම කරනවා. නොයෙක් විදිහේ මිල මුදල් වියපැහැදම් කරනවා. මෑත කාලේ වගේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් කළා, ඒ විවාහ වෙච්ච දෙන්නෙකුට අවුරුදු ගාණක් යනකන් දරුවෝ හිටියේ නැහැ. මේ අය ලොකු බාරයක් වෙලායි කියලා. දරුවෙක් ලැබුණොත් ඒ දරුවාගේ බරට සරිලන විදියට සල්ලි කාසි වලින් පූජාවක් කරනවායි කියලා. සමහර නැත්තම් ඊටත් වඩා සල්ලි තියෙ නැත්තම් පුළුවන් නම් දරුවගේ ප්‍රමාණය රත්තරන් හැර දීලා දරුවෙක් ලබා ගන්න කැමතියි. දරුවෝ නැති අය. දරුවෝ ඉන්න ඇටැමිට ඒක එච්චර වටින්නේ නැහැ. දරුවෝ නිකම්ම ලැබෙනවා වගේ හිතෙන්නේ. නමුත් දරුවෝ නැති වුණොත් තියෙන වේදනාකාරී තත්ත්වයේදී දිස බලන විට සල්ලි තියෙ නැත්තම් පුළුවන් නම් ඒ වරට රත්තරන් හැර දීලා දරුවෙක් ලබා ගන්න කැමතියි. මොකද ඒකට හේතුව මිනිස්යන්ට තියෙන ලොකුම සම්පත දරු සම්පත නිසා. අන්න ඒ සම්පත සැබෑ සම්පතක් කරගන්න නම් බුදුහාමුදුරේ සඳහා අනුශාසනා කළා. දරුවන් හදන දෙමව්පියන් විසින් කාරණා පහකින් දරුවන්ට සංග්‍රහ කරන්න කියලා. මුල්ම කාරණිය තමයි දරුවන් අයහපතින් මුදවන්නට ඕන. දෙවෙනි කාරණාව තමයි කල්යාණී නිවෙසෙන්ති දරුවන් යහපතේ යොදවන්නට ඕන. තුන්වෙනි කාරණාව තමයි සිප්පං සික්ඛාපෙන්ති දරුවන්ට උගන්වන්නට ඕන. හතරවෙනි කාරණාව සමයේ දායග්ගන් නියා දෙන්ති සුදුසු කල්ලි තමන්ට යම්කිසි දායාදයක් තියෙනවනේ ඒක දරුවන්ට ප්‍රදානය කරන්න ඕන. පස්වෙනි කාරණේ තමයි සුදුසු තැනකින් ආවාහ විවාහ කටයුතු සිදු කළ දෙන්නට ඕන. දැන් මේ මුල්ම කාරණා දෙක ඉතාම වැදගත්. අයහපතින් මෙදවීම සහ යහපතේ යෙදවීම. තුන්වෙනි කාරණාවේ හැටියටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සිප්පං සික්ඛාපෙන්ති කියලා. නමුත් පින්නතුනේ දෙමව්පිය දැස බැලුවහම පේන දෙයක් තමයි දෙමව්පියෝ පළවෙනි කාරණාව හැටියට අරන් තියෙන මොකද්ද? ඔය සිප්පං සික්ඛාපෙන්ති කියන එක. සිල්පව ගන්නන්න තමයි පළවෙනිම ප්‍රමුඛත්වය දීලා තින්නේ අපි. දැන් විශේෂයෙන් මේ ඇත්තන් ජීවත් වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ හොඳම අධ්‍යාපන දිස්ත්‍රික්කය. ඒ නිසා දරුවන්ට උගන්වන්න කියලා අමුතුවෙන් මේ ඇත්තන්ට කියන්න ඕනේ නැහැ. ඒකේ වටිනාකම මේ ඇත්තන් හුඟක් දන්නවා. සංස්කෘත පඬිවරයෙක් කියලා තියෙනවා මාතා සස්ත්‍රොප්පිතා වෛරේ යේන බාලෝ නපාටිතක් කියලා. මාතා සස්ත්‍රොප්පිතා වෛරේ යේන බාලෝ නපාටිතක්. යම්කිසි දරුවෙක් හොඳින් අධ්‍යාපනය නොලැබුවොතින් යම්කිසි දරුවෙකුට නිසි ලෙස අධ්‍යාපනය නොදුනොතින් එවැනි මව හතුරෙක් කියලා දේශනා කළා. අම්මා තාත්තා දෙන්න ගැන මෙහෙම කියනවා හතුරුයි කියලා. මේ අය කවුරුවත් එහෙම වෙන්න කැමති නැහැ. ඒ නිසා මේ අය හුඟක් මහන්සි වෙන උගන්නන්න. ඒක නොදැන හිටියත් මේ ඇත්තන් එක කරනවා. නමුත් පින්නතුනේ අපි මතක තියාගන්නට ඕන බුදුදහමේ අධ්‍යාපනයේට ඒ ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා පොතපත අධ්‍යාපනය සඳහා තුන්වෙනි ස්ථානය දීලා තියෙනවා. ඊට කලින් කළ යුතු දෙකක් දරුවන්ට තියෙනවා. ඒ තමයි අයහපතින් මෙදවීම සහ යහපතේ යෙදවීම. ඒක පින්නතුනේ ඒ සැලකිය යුතු ප්‍රමාණයක් වන්නේ දෙමව්පියන්ගේ ආදර්ශයෙන්. දරුවන් ඉන්න දෙමව්පියෝ හැටියට විශේෂයෙන් දරුවන්ට ආදර්ශවත් වෙන්නට ඕන. මොකද දරුවෝ කරන්නේ දෙමව්පියෝ කියන දේ නෙවෙයි. මොකද එහෙනම් කරන්නේ දෙමව්පියන් කරන දේවල්. දෙමව්පියෝ මෙහෙම ඉන්නේ කිව්වට කියන විදියට නෙවෙයි දරුවෝ ඉන්නේ දෙමව්පියෝ කරන විදියට. එනිසා නිතරම විශේෂයෙන් පාසල් යන අවදී වෙනකම්ම දරුවන්ගේ ප්‍රධාන ආදර්ශය තමයි අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තගේ හැම ඉරියව්වක්ම හැම හැසිරීමක්ම හැම වචනයක් ගැනම දරුවා අතිශයින් සංවේදීව ඉන්නේ. ඇතැම් විට මේ ඇත්තන්ට ඒක හිතෙන්නේ නැහැ. ඒ නිසා දරුවන් ඉන්න දෙමව්පිය හැටියට ඉතාම සැලකිලිමත් වෙන්නට ඕන. දරුවෝ අභියස ආදර්ශවත් වෙන්න. මේක තමන්ගේ අතින් ඊට නොවුනොතින් සමහර අය ඇතැම් විට අවුරුදු 15 16 18 දරුවන්ට ගියාට පස්සේ ඔන්න පන්සලට එක්කන් එනවා. හාමුදුරනේ මේ දරුවා හදාගන්න බෑ අවවාද ටිකක් දෙන්න කියලා. පුළුවන් නම් මහාන කරගන්න ඒත් කමන්නේ නෑ. මෙයා හදන්න බෑ. බැරිම අය තමයි පන්සලට එක්කන් එන්නේ. පින්නසන එතකොට කරන්න දෙයක් නෑ. එතකොට කාලේ ගිහිල්ලා. ඊට කලින් පින්නතුනේ කුඩාවදී පටන්ම දරුවෝ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. දැන් බොහෝ විට අපි අහලා තිබුණේ කුඩා කාලේ පටන්ම දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕන. දරුවන්ට උපදෙස් දෙන්න ඕන කියලා. නමුත් පින්නතුනේ දැන් කියන්නේ කොහමද? දැන් කියන්නේ මව් කුසේ ඉන්න කාලේ ඉඳන්ම දෙමාපියෝ ආදර්ශවත් වෙන්න, දෙමාපියෝ දෙහැමි වෙන්න කියලා. නමුත් පින්නතුනේ මීටත් වඩා පියවරක් ඉදිරියට ගිහිලා බුදුදහම. බුදුදහම මෙතනින් නවතින්නේ නැහැ. බුදුදහම කොතනද ඉන්නේ? දරුවෝ මව් කුසේ පිළිසිඳ ගන්න කලින් මව්පියෝ දෙන්න සිල්වත් වෙන්නට ඕන. මේකට හොඳ උදාහරණයක් මෑත කාලේ ලංකාවේ තියෙනවා. ලංකාවේ හිටියේ ඉතාම විද්වත් සිල්වත් හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුවන්ව තමයි ඒ දෙමව්පියන් ලැබිච්ච එකම පුතා දරුවා. මේ දරුව ලැබෙන කලින් මේ දෙමව්පියෝ විවාහ වෙලා මාස ගාණක් සිල් අරන් ඉඳලා තියෙනවා. මාස ගාණක් සිල් අරන් ඉඳලා. සිල් අරන් ඉඳලා ඊට පස්සේ තමයි ඒ දෙන්න එකතු වීම කළ තියෙන්නේ. මේ දෙමව්පියන්ට ලැබිච්ච දරුව තමයි ඒ හාමුදුරුවෝ පස්සේ කාලේ මහණුනේ ඉතාමත්ම සුවිශාල සේවයක් සාසන වෙනුවෙන් කරපු ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් කරපු හාමුදුරුව කෙනෙක් බවට පස්සේ කාලේ පත් වුණා. ඒ නිසා අපි නොතින මතක තියාගන්න අපි කුඩා කාලේ පටන් දරුවෝ හදන්න ඕන කියලා කැමැටි හිතන් ඉන්නවා. මව කුසේදීත් හොඳ වෙන්න ඕනේ කියලා හිතන් ඉන්නවා. නමුත් ඊටත් වඩා වැදගත් වෙනවා මව කුසී ඉපදෙන කලින්ම හොඳ දරුවෝ උපතක් බලාපොරොත්තු වෙමින් ඉන්න පින්වත් සත්වයන් තෝරගන්නේ හොඳ දෙමව්පියන්. ඒ නිසා අපි මේ කාරණය ගැනත් මේ අත්තන් දැනගන්නට ඕන. තමන්ගේ දරුවන්ටත් මේ ගැන කරුණු කියලා දෙන්නට ඕන. ඒ නිසා මේ වෙන්නේ පැත්තකුත් ධර්මානුකූලව අපට තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා කුඩා අවදිය පටන්ම විශේෂයෙන් දෙමව්පියන් දරුවන් අභියස ආදර්ශවත් වෙන්නට ඕන. අනිත් ප්‍රධාන කරුණ තමයි පින්නතුනි මෙන්න මෙවැනි සිල් සමාදාන වැඩසටහනකට සහභාගී වෙන්නට ඕන. දරුවන්ගේ ගෞරවයට පාත්‍ර වෙන කැමැතිනම් දරුවන්ගෙන් අනාගතයේහි සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් මේ පින්නතුන් හුඟක් ධනවත් උනායි කියලා හෝ මේ ඇත්තන් හුඟක් දරුවන්ට සැලකුවයි කියලා හෝ දරුවන්ට ලොකු දේපලක් දුන්නයි කියලා හෝ දරුවෝ ඒ විදිහටම සලකන්නේ නැහැ. දරුවෝ හොඳට බලන් ඉන්නවා අම්මා තාත්තගේ සීලය දැස. අම්මා තාත්තා කොච්චර දැහැමිද කියන එක දරුවන්ගේ යටහිතේ තියෙනවා. අම්මා තාත්තා දෙන ධාර්මික අය නම් පින්නතුනේ මතක තියාගන්න කිසිදාක දුව දරුවන් Tamanට අහක බලන්නේ නැහැ. ඇතැම් විට ස්වාමින් වහන්සේලා මව්පියන්ගේ ගුණ කියනවා. ඇතැම් විට පින්නතුනේ දරුවන් එවැනි බණ කියන හාමුදුරුවත් එක්ක අමනාප අවස්ථා තියෙනවා. ඇයි ඒ? අපි මෙහි ගුණ ටික කියනවා. ඒ ගුණ ටික දෙමව්පියන්ගේ ළඟ නැහැ. දෙමව්පිය ඇතැම් විට ලොකු වැරදි සහිත අය. ඉතින් ඒ වැරදි ටික දෙමව්පියන්ගේ දරුවන්ට පේනකොට සලකන්නේ හිතෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පිය වැරදි චර්යාවන් සිදු කරලා දරුවන්ගේ අප්‍රසාදයට ලක් වුණොත් මතක තියාගන්න තමන් මේ කරන කැපවීම සියල්ලක්ම වතුර යනවා. ඒ නිසා දරුවන් සැබෑ සම්පතක් වෙන්න නම් සැබෑ වස්තුවක් වෙන්න නම් විශේෂයෙන්ම දරුවන් අභියස දරුවන්ට පේන සහ නොපෙනෙන කියන අවස්ථා දෙකේදීම හැකිතාක් දුරට තමන් හොඳ සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕන. අනිත් කාරණය තමයි පින්නතුනි අපි බොහෝ විට අමතක කරන කාරණයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ දරුවෝ හොඳට බලාගෙන ඉන්නේ තමන්ගේ අම්මා තාත්තා දෙන්න ආචිත සියයට කොහොමද සලකන්නේ කියලා. ආචිත සියයට කොහොමද සලකන්නේ කියලා. ඒ නිසා මතක තියාගන්න තමන් දරුවන්ට සලකන විදිහට නෙවෙයි දරුවෝ තමන්ට සලකන්නේ. එහෙනම් කොහොමද? මේ ඇත්තන් තමන්ගේ අම්මට තාත්තට සලකන විදිහට තමයි දරුවෝ සලකන්නේ. ඔය වැඩිහිටි නිවාසවල ඉන්න අම්මල තාත්තල එක කතා කරාම කියන දෙයක් තමයි ඒ බොහෝ දෙනා දරුවන්ට හොඳට සලකලා. නමුත් දරුවන්ට සලකන්නේ යද්දී එයාගේ අතින් අතපසු වෙලා තියෙනවා. හිතලා නෙවෙයි අතෙන් දෙකල්ල තියෙන්නේ. මේ වැඩ රාජකාරි නිසා එයාට අතපසු වෙලා තියෙනවා තමන්ගේ අම්මට තාත්තට සලකන්න. ඇතැම් විට තමන්ට සහෝදර සහෝදරයෝ කීප දෙනෙක් ඉන්නවා නම් වෙනත් සහෝදර සහෝදරියෙක් ගෙදර අම්මා තාත්තා ඉන්නවා නම් මේ අම්මට තාත්තට සලකන්න ඕන කියන හැඟීම සහ මුලින්ම අමතක වෙලා තියෙනවා. තමන්ගේ අම්මට තාත්තට සලකපු ආකාරයේ දරුවෝ දැකලා නැහැ. ඒ නිසා දරුවන්ට මේ ආදර්ශය ගන්න ස්ථානයක් නැහැ. ඒ නිසා දරුවන්ගෙන් අනාගතයේහි සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් මෙයන් වයසට ගිහිල් එක්තැන් වෙච්ච දවසක දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් ඒ දරුවන්ට පේන්න තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් එයාටන සලකන්න. එයාට මිය ගියාට පස්සේ ලොකුවට හාමුදුරු හුඟාක් වැඩමලා පාන්සුකුළු දුන්නට වැඩක් නැහැ. එයා මිය ගියාම ගමේම සරසල ලොකුවට අවමංගල උත්සවයක් ගතට වැඩක් නැහැ. ඉන්න කාලයට සලකන්න. අම්මා තාත්තා ඇතැමිට අපට ලොකු සැලකිල්ලක් නොකලා වෙන්න පුළුවන්. නමුත් පින්නතින අප මේ ලෝකෙට බිහි කිරීමම ඇති. අපට මේ ලෝකෙහි දෙනෙත් පෑදලා අපව දෙමව්පියෝ ගැන බුදුහාමුදුර සඳහන් කරනවා පුත්තානං ආපාදගා පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරා කියලා. දරුවන් ඇතිදැඩි කළා පෝෂණය කළ මේ සමාජයට දක්වන්නේ දෙමව්පියෝ. අන්න එවැනි දෙමව්පියන් විසින් වැඩිහිටියන් හැටියට මේ අය තමන්ගේ දෙමව්පියන්ට සලකන්නට ඕන. අද උදෑසන අපි හිටිය පන්සලේ, මම උදේ හිටිය පන්සලේ උදේ දානෙකට වැඩි අපි. ඒ වැඩිය වයසක අම්ම කෙනෙකුට ආශිර්වාද කිරීම සඳහා කරපු දානයක්. පොඩි ගියක් දුප්පත් ගියක්. නමුත් දරුවෝ හුඟක් ඉන්න මේ දරුවෝ ටික ඔක්කොම එකතු වෙලා මේ අම්මට සෙත් පතන්න ලොකු දානමය පින්කමක් කළා. අර දරුවන්ගේ දරුවෝ කවුරුත් ඇවිල්ලා හරියම සතුටුයි අම්මට. අම්මට දීර්ඝාස ලැබෙන විශේෂ පින්කමකුත් කළා. දානයට අමතරව. පින්නතනි සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරුවන්ගේ උපන්දින වලට පින්කම් කරනවා. දරුවන්ගේ උපන්දිනයේට ස්වාමීන් වහන්සේලා වඩම්මලා දෙතුන් නමක් හරි නැත්නම් පිරිත් ටිකක් දේශනා කරනවා දානයක් දෙනවා. සමහර දරුවෝ වැඩිවියට පත් වෙන අවුරුදු 20 30 යද්දී අම්මලා තාත්තලා මේ පින්කම කරනවා. දරුවන්ගේ උපන්දිනයේට. ඊට පස්සේ පින්නතුනි අම්මා තාත්තා මිය ගියාම මොකද වෙන්නේ? අම්මා තාත්තා මිය ගියාම දරුවෝ මොකද කරන්නේ? ඇතැමිට තමන්ගේ උපන්දිනේ වෙනුවෙන් පින්කමක් කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අම්මා තාත්තා වෙනුවෙන් අවුරුද්දට දවසක් හෝ දෙකක් ගුණානුස්මරණ පින්කම් කරනවා. සමහර දරුවෝ වෙන අවුරුදු 30 40 සමහර තැන්වල අපි ගිහිලා තියෙන අවුරුදු 60 සම්පූර්ණ වෙන අවස්ථාවලදී අම්මා තාත්තා මිය ගිහිල්ලා දන් දෙනා ඉන්නවා. එහෙම කරන්නේ පින්නතුනේ අර අම්මා තාත්තා කුඩා කාලේ මේ ආදර්ශය දරුවන්ට දීලා තියෙනවා. අන්න ඒ ආදර්ශය අපි දරුවන්ට දෙන්නට ඕනේ. ඒක තමයි ඉතාම වැදගත් දෙය. පින්නතුනේ සංස්කෘත සාහිත්‍යයේ සංස්කෘත භාෂාවේ හැටියට අම්මාගේ නම විවහාර කරන වචන හතරක් තියෙනවා. එකක් තමයි අම්මා කියලාම කියනවා. අක්කා කියලා කියනවා. අල්ලා කියලා කියනවා. අම්බා කියලා කියනවා. වචන හතරක් තියෙනවා. අම්මා, අක්කා, අල්ලා, අම්බා. වචන හතරම ආරම්භ වෙන අයන්නේ. මේ හතරෙම කියන්නේ අම්මා ගැන. බලන්න අල්ලා ගැන කොහොම ඉස්ලාම් දහමට ආවද දන්නේ නැහැ. නමුත් ඒකෙත් ප්‍රධානත්වයේ මේකෙන් වචනෙම ලැබිලා තියෙනවා. ඒ වගේම අපි ඉගෙන ගන්න ගිහිල්ලා අකුරු ඉගෙන ගන්න ගිහිල්ලා මුලින්ම අයන්න ලියන්නේ. අකුරක් හැටින මුලින්ම බොහෝ දෙනා අයන්න ලියන්නේ. වචනයක් හැටින මුලින්ම ලියන්නේ අම්මා කියලා. අම්මට ඒ තරම් අපේ සැලකිල්ලක් තියෙනවා. අපේ සංස්කෘතියට එක බද්ධ වෙලා යන දෙයක් මේක. දැන් කුඩා කාලේ අපි අම්ම නොදැක්කොත් අපි අඬනවා. අම්ම පොඩ්ඩක් හරි නොපෙන්නුනත් අපේ දර්ශනෙන් අපි අඬනවා. අම්ම තමයි අපේ ලෝකේ අම්ම තාත්තා දෙන්නම. ඉතින් අපේ ලෝකේ අපට දීලා තියෙන විතරක් නේ අපේ ලෝකයක් දෙමව්පියෝ. නමුත් ටිකෙන් ටික අපට පස්සේ යහළු මිත්‍රාදීන් ලැබෙනකොට අපට මේ අම්ම තාත්තා දෙන්නගේ වටිනාකම සමහරයන්ට අඩු වෙනවා. නමුත් පින්නතුනේ අපි හැම වෙලාවෙම අපට මුලින්ම ලැබිච්ච අපට මිතුරන් දෙන්න කිසිදාක අපි අමතක කරන්න හොඳ නැහැ. අපේ දිවි ඇතිතෙක්ම අපි ඇය වෙනුවෙන් මෙහෙවරක් කරන්න ඕන. ඒ මෙහෙවර එක අතකින් දරුවන්ට ආදර්ශයක්. අනිත් කාරණේ තමයි පින්නතුනේ අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දරුවන්ගේ කටයුතු වලින් ඔක්කොම නිදහස් වෙච්ච දවසරයි තමන්ට සතුට තියෙන කියලා. දරුවන්ට උගන්නලා විවාහ කළ දේලා ඔක්කොම වැඩ ටික කළ ඉවරෙච්ච දවසරේ සැනසීමක් තියෙන කියලා තමයි අපේ හිතන් ඉන්නේ නේද? බලන්න එහෙම ලැබිච්ච අය දරුවෝ නිදහස් වෙච්ච කාලේට කොහොමද කියන්නේ? දරුවෝ ආවා විවාහ කළා දැන් අපි කුඩා පන්ති දැන් ඉස්කෝලේට බාර දෙනකන් අපේ අම්මලාට හරි කලබලයක් තියෙනවා. දවසක් හරි කලින් ඉස්කෝලේට බාර දෙන්න පුළුවන් නම් කොහොම හරි බාර දෙනවනේ. අවුරුදු 4-5 යනකොට අම්මලා තාත්තලා දෙන්නම විශේෂයෙන් අම්මගේ ලොකු කලබලයක් තියෙනවා. මොකද්ද මේ කලබලය? අල්ලපු ගෙදර දරුවාට වඩා වචනයක් හරේ උගන්නන්න. අල්ලපු ගෙදර දරුවාට වඩා පොඩ්ඩක් හරේ හොඳ ඉස්කෝලේකට යවන්න. අල්ලපු ගෙදර දරුවාට වඩා ලකුණකින් හරේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් කරවන්න. ඔන්න අපේ ලෝකය. නමුත් පින්නතුනි මතක තියාගන්න ශිෂ්‍යත්ව විභාගයේ පාස් වීමම කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා හිතන්න එපා. සමාජයේ හුඟක් මෙහෙවරක් කරපු අය දෙස බලනකොට, සමාජයේ හොඳ සත්පුරුෂ අය දෙස බලනකොට ඒ බොහෝ දෙනා ශිෂ්‍යත්ව පාසලා නැහැ. ඇතැම් විට ශිෂ්‍යත්ව පාස් නොවන අය සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙනවා. ඇතැම් විට ශිෂ්‍යත්ව සමත් වෙච්ච අය සාමාන්‍ය පෙළ එච්චර හොඳින් පාස් වෙන්නේ නැහැ. සමහර අය ශිෂ්‍යත්ව පාස් වුණාටම උසස් පෙළ පාස් වෙන්නේ නැහැ. ඒ නිසා ශිෂ්‍යත්වයේ නෙවෙයි ළමයාගේ ජීවිතය. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් අපි කුඩා කාලේ හිතන් ඉන්නේ කොහොම හරි මේ දරුවට මේ කටයුතු ටික ඔක්කොම කරලා දීලා ඉවර වුණාට පස්සේ තමයි Tamanට සතුට තියෙන්නේ කියලා. නමුත් පින්නතුනේ පස්සේ කාලේ හිතනවා මොකද හිතෙන්නේ? දරුව කුඩා කාලේ තමයි කොච්චර ලස්සනද පොඩි කාලේ ඉස්කෝලේ බාර දෙන ඉස්සෙල්ල සෙල්ලම් බඩුත් එක හිටිය දරුවා කොච්චර නම් අපි සතුටෙන්ද ඒ කාලේ හිටියේ. ඇතැම් විට ඒ කාලේ පින්තූර බලවල සතුට වෙනවා. ඉස්කෝලේ ගියපු මුල් කාලේ හරියම කීකරුවේ දරුව දැන් වගේ යකීකරුත් නැහැ. ඒ කාලේ පොඩි කාලේ වගේ හිටියේ නම් කොච්චර හොඳද කියලා සමහර දෙමාපියෝ කියනවා. ඇතැමිට විවාහ වෙන ඉස්සෙල් දරුව රැකී රක්ෂා කරන මුල් කාලේ ඒ කාලේ දරුවන්ගේ පින්තූර බල බල අම්මල තාත්තල සතුරු වෙනවා. අනේ දැන් මේ විවාහ වෙලා නිදහස් වුණාට දැන් දරුව දකින්නවත් නැහැ කියලා අන්තිම කාලේ තමයි දරුව ගැන දුක් වෙන්නේ අම්මල තාත්තල. ඒ නිසා මතක තියාගන්න දරුවන්ගේ සැපත ආස්වාදයේ සෙනෙහස ලබන්නේ දරුවන්ගේ නිදහස වෙලා නෙවෙයි. අම්ම කෙනෙකුගේ කුසේ දරුවා ඉන්නවා නම් ඒ දරුවා කුසේ ඉන්න කාලෙම දරුවා ගැන සෙත්පතන දරුවා ගැන සතුටු වෙන්න. දරුවා ඉපදෙච්ච මුල් කාලෙම දරුවාගේ සුරතල් දැකලා ඒ කාලේ සතුටු වෙන්න. දරුවා පාසල යන කාලේ කුඩා කාලේ පොට් එකක් අරගෙන පාසල යනවා දකින්න ඒ දර්ශනයෙන් තමයි සතුටු වෙන්න. දරුවා උසස් අධ්‍යාපනය ලබන කාලේ මේ හැම අවධියකම දරුවා ඉන්නේ යම්කිසි වයසක නම් ඒ ඉන්න වයසෙන් සතුටු වෙන්න. පින්නතුනි සතුට කියලා කියන්නේ මේ වර්තමානයේ තියෙන. අපි බොහෝ විට හිතන්නේ මේ කටයුතු ඔක්කොම වලින් නිදහස් වෙච්ච කාලෙකේ සතුට තියෙන කියලා. දරුවාගේ ඔක්කොම කටයුතු වලින් නිදහස් වෙච්ච කාලෙට ඒ සතුට තියෙන්නේ කියලා හිතාගෙන නැත්තම් මේ කටයුතු ටික ඔක්කොම කළා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බලනකොට මොකද පේන්නේ? ඈ දරුවා හරි ලස්සනයි. අම්මා තාත්තා ඔව් වයසට ගිහිල්ලා තමන්ගේ හොඳම කාලය බලාගෙන ගියම ගෙවිලා ගිහිල්ලා. ඒ නිසා පින්නතුනි සතුට විඳින්න තියෙන අපට මේ ගතවන වර්තමාන මොහොතේ. දරුවන් පිළිබඳව හොත් ඒත් එහෙමයි දරුවා ඉන්න හැම අවධියකම ඒ දරුවා කරන ක්‍රියාකාරකම් ටිකත් එක්ක දෙමව්පියනුත් ඉන්නට ඕන. ඒ ක්‍රියාකාරකම් ටිකත් එක්ක වර්තමානයේ අපි සතුට වෙන්නට ඕන. අන්න ඒ වර්තමානයේ තමයි අපට සතුට තියෙන්නේ. අනිත් දේ තමයි සමහර අය හිතන් ඉන්නවා දරුවන්ගේ කටයුතු ඔක්කොම කළා දරුවන්ගෙන් නිදහස් වෙච්ච කාලෙකේ සැනසීම තියෙන කියලා. නමුත් පින්නතුනි ඒ වගේම දරුවන්ගෙන් නිදහස් වෙච්ච කාලෙකේ පින්කම් කරන්න ලැබෙන්නේ කියලා සමහර අය හිතන් ඉන්නවා. එහෙමත් නැහැ පින්නතුනි දරුවාගේ හැම අවධියකම දරුවත් එක්කම ඇවිල්ලා අපට පින්කම් කරන්න පුළුවන්. දරුවත් එක්කම ඇවිල්ලා සිල් සමාදන් වෙන්න පුළුවන්. දරුවත් එක්කම දාන ආදී පින් දහම් කරන්න පුළුවන්. දැන් දරුවොත් එක අපිට අනිත් දේවල් කරන්න පුළුවන් නම් විනෝද වෙන දේවල්ට දරුවොත් එක යන්න පුළුවන් නම් ඇයි අපට ආගමික කටයුතු වලට එන්න බැරි? ආගමික කටයුතු වෙනකොට දරුවට එක පන්සලේ නැහැ. වැඩිහිටි අම්මා තාත්තා විතරයි ඉන්නේ. එක්කෝ දරුව පාඩම් කරනවායි කියයි. මොකක් හරි කටයුතු පන්ති ගිහිල්ලා කියයි. දැන් බලන්න මේ පින්නතුන්ගේ ආගමික කටයුත්ත සිද්ධ වෙන අවස්ථාවේදී දැන් හාමුදුරුවෝ ඉගෙන ගන්නවනේ. දැන් මේ ඇත්තන් ඇතැම් විට හිතන්නේ නැහැ හාමුදුරුවෝ ඉගෙන ගන්නවද කියලා. මේ පන්සල ඉන්න පොඩි හාමුදුරුවන්ලා ඉගෙන ගන්නවද කියලා සමහර අය හිතන්නේ නැහැ. නේද? හිතනවද එහෙම? හිතන අය ඉන්නවද? මේ ඇත්තන්ගේ දරුවන්ට හොඳට පන්තියවල විභාග සමත් කරලා ඉහළ රැකියාවල් ලබන්න උත්සාහවන්ත වෙනවා. පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවන්ලා ඉගෙන ගන්නවද කියලා හිතන්නේ නැහැ. පොඩි හාමුදුරුවෝ විතරක් නෙවෙයි පන්සලේ ඉන්න වැඩිහිටියත් ඉගෙන ගන්නවා. අපිත් තාම ඉගෙන ගන්නවා. අපි තාම සතියන්ත පන්ති යනවා. නමුත් පින්නතුනි මොන පන්ති ගියත් මේ ඇත්තන්ගේ ආගමික කටයුත්තක් තියෙනවා නම් කවුරු හරි මිය ගියාම හාමුදුරුවෝ අඩු වෙන්නේ නැහැ පන්සලට කියලා. ඇතැම් විද්‍යාස්ථානවල ස්වාමීන් වහන්සේලා ගන්න ස්ථානවල පන්ති බොහෝට හවස තියෙන්නේ. ඒ හවස පන්ති තියෙන නිසා ඇතැම් විට මේ ඇත්තන්ට මරණයක් වෙන්නේ අවුරුද්දට එකක් අවුරුදු 5කට 6කට එකක් වෙන්න පුළුවන්. නමුත් ගමක් ගත්තොත් මාසෙට එකක් දෙකක් තියෙනවා. ඇතැම් විද්‍යාස්ථානවල හවස අරුවේ පිරිවන් කරන්න බෑ. පන්ති ගානක් අතපසු කරගෙන යන්නේ පන්සල වලට. මේ අය වෙනුවෙන් කැප වෙනවා හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ. නමුත් ඇතැම් විට මේකට හොඳම සිද්ධියක් සිද්ධ වුණා. මේ වගේ පොඩි හාමුදුරු ටිකක් එක මේ වගේ පන්සල වලට ගියා අපි. යනකොට ඒ ගෙදරම ඊටත් වඩා පොඩක් වයසේ ඉන්න ළමයි ගැන ඇහුවේ, මිය ගියපු කෙනාගේ මුණුබුරෝ කොහෙද කියලා ඇහුවා. හාමුදුරනේ ළමයාද පන්ති යනෝනේ, පන්ති ගිහිල්ලා කියලා කිව්වා. මේ අය එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන ස්ථානක් තියෙනවා. ගෙදර මරණයක් වෙච්ච වෙලාවේදී ඇතැම් විට ආච්චිගේ සීයේදී ළමයි එදත් පන්ති ගිහිල්ලා. පන්සලේ ඉන්න පොඩි හාමුදුරන්ලා පිරිවනුත් නවත්තගෙන මේ ඇත්තන්ගේ පන්සලට යනවා. ඒ නිසා පින්නතුනි, අපේ ළමයි ගැන කියද්දී මේ ඇත්තන්ගේ ළමයි ගැන වගේම පන්සලේ ඉන්න පොඩි හාමුදුරු ගැන සැලකිලිමත් වෙන්නයි මේ කාරණේ කිව්වේ. පන්සලින හාමුදුරුවත් ඉගෙන ගන්න අය ඉගෙන ගනිද්දිත් අපි කිව්වේ පින්නතුනි ජීවිතයේ විවිධ අවදිවලදී ඒ දරුවාගේ ඉන්න තත්ත්වය ගැන අපි සෑහීමකටපත් වෙන්නට ඕන. අනිත් දේ තමයි නිතරම දෙමව්පිය බලන්නේ අනිත් නිවෙස්වල දරුවන්ට සාපේක්ෂව තමන්ගේ දරුවා ගැන. අනිත් ළමයට විභාගේ පාස් වෙන්න පුළුවන් නම් ඇයි ඔයාට බැරි කියලා නිතරම අම්මා තාත්තා දරුවන්ට බනිනවා. ඇතැම් විට දරුවා විභාගයේදී විභාගයට අපි කොම ලකුණු 60ක් ගත්තා කියලා. අල්ලපු ගෙදර ඒ වයසේම ඒ පන්තිෙම ඉන්න ළමයා ලකුණු 75ක් ගත්තා. අම්මා බනිනවා අර ළමයට 75ක් ගන්න පුළුවන් නම් ඔයාට බැරි 75ක් ගන්න කියලා. පින්නතුනේ හරියට තොරතුරු බලාගෙන ගියොත් අර අල්ලපු ගෙදර 75ක් අරන් ඉන්න ළමයා ලකුණු ගිය අවුරුද්දේ 80ක් ගත්ත ළමයා 75. ඇතැම් විට මේ ලකුණු 60ක් තමන්ගේ පුතා අරන් ඉන්නේ කොහොමද? ගිය අවුරුද්දේ 40 ගත්ත කෙනා තමයි මේ 60ක් අරන් තියෙන්නේ. ඒ නිසා දරුවන් හද දෙපින්නතුනි දෙන්නේ සැසඳීම නෙවෙයි. එකම දරුවා සැසඳන්න. එකම දරුවාගේ කාලපරාසය අනුව සැසඳන්න. ඔයා ගිය අවුරුද්දට වඩා ඔයා ලකුණු අඩු වෙලා තියෙනවා. එහෙම වෙන්න බෑ. අන්න එහෙමයි දරුවා සැසඳන්නේ. ඒ නිසා දෙන්නේ ගතතේ පින්නතුනේ දෙන්නාගේ චරිත ලක්ෂණ හාත්පසින්ම වෙනස්. දෙන්නා කියන්නේ වෙනම ලෝක දෙකක්. නියුළු දරුවෝ දෙන්නේ ගුණත් ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා දරුවන් දෙන්නේ සසඳලා තමන්ගේ දරුවාගේ දක්ෂතා අඩුවේ කියලා කිසිවිටකත් දරුවන්ට දෝෂ ආරෝපණය කරන්න යන්න එපා. ඒ වගේමයි පින්නතුනේ සමහර විට මෑත කාලේ අපට ඒ වගේ මහත්මයෙක් හම්බ වුණා. එයාගේ ළමයි හොඳට ඉගෙනගෙන එක ළමයෙක් මේ දවස්වල පිට රටේ ඉන්නේ. ආචාර උපාධිය කරන්න ගිහිල්ලා මේ මහත්මිය කියනවා, හාඳුරනේ දැන් මේ දරුවෝ දකින්නවත් නැහැ නේ, දැන් වැඩිපුර පිට රටේ ඉන්නේ. මට හිතෙන වෙලාවකට මෙයා ටිකක් අඩුවෙන් ඉගෙන ගත්තා නම් හොඳයි කියලා. මේ වැඩිපුර උගන්නන්න ගිහිල්ලා මේ දකින්නවත් නැහැ කියලා. දැන් මේ කියන මහත්මිය එයාටත් ආචාර උපාධිය දවක ඉගෙන ගත්ත කෙනෙක් නිකන් කෙනෙක් නෙවෙයි. එයා අධ්‍යාපන වටිනාකම දන්න කෙනෙක්. ඒතර සමහර වෙලාවදී පින්නතුනේ දරුවෝ 4-5 දිනක් හොයිට වැඩි ගාණක් ඉන්න තැන්වලදී බලනකොට අන්තිම කාලේ අමර තාතට වැඩිපුරම සලකන්නේ කවුද? පාවුලේ අඩුවේම ඉගෙන ගත්ත කෙනා. අඩුවේම ඉගෙන ගත්ත කෙනා තමයි අම්මට තාතට වැඩිපුරම සලකන්නේ. එහෙම කියලා නෝගන්නව ඉන්න එපා, හොඳට උගන්නන්න. පින්නතුනි බුදුහාඳුර සඳහන් කළේ සීලේන අනුපේතස්ස සුතේනත්තෝන විජ්ජති කියලා. සීලයෙන් සීලයක් නැති වූ අධ්‍යාපනයෙන් අර්ථයක් නැහැ කියලා. ගුණවත්කමින් බැහැර වෙච්ච අධ්‍යාපනයෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒ නිසා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවත් එක්කම ඊට සමගාමීව දරුවන්ට ගුණදහම් උගන්වන්න. ඇතැම් විට සමහර දරුවෝ ඉන්නවා හොඳට ඉගෙන කියාගෙන හොඳ රැකියා ආරක්ෂා කරන්න. ඇතැම් විට ඒ සහෝදර සහෝදරියන් එක්කෙනෙක් ඉන්නවා පන්සලක මහාන වෙලා. එතකොට අම්මගේ තාත්තට ජීවිතයේ අන්තිම කාලේ වැඩිපුරම කවුද බලාගෙන ගියම සලකලා තියෙන්නේ? අර මහාන වෙච්ච හාමුදුරුවෝ. සමහර ඇත්තන් බයයි තමන්ගේ දරුවෝ මහාන කරන්න. ඇයි ඒ? තමන්ට අන්තිම කාලේ සලකන කෙනෙක් නැති වෙයි කියලා. හොඳට මතක තියාගන්න. ওই වැඩිහිටි නිවාසවල ඉන්න අම්මල තාත්තල එක කතා කරලා බලන්න. ඒ කිසිම තැනක නෑ මහාන කරපු හාමුදුරු කෙනෙක්ගේ අම්මා තාත්තගෙන. ඒ ඔක්කොම ඉන්නේ මේ අය බලාපොරොත්තු ඉලක්ක කරා ගිහිපෝ දරුවෝ ඉන්නේ. දරුවෝ ඉන්න දෙමව්පියෝ ඉන්නේ. ඒ නිසා අම්මා තාත්තට කවදාවත් දුකක් දෙන්නේ නෑ. අම්මා තාත්ත දුක් විඳින්න බලන් ඉන්නේ නෑ. ගුණහපත්කම් තියෙන දරුවෝ. මහානවල ඉන්න දරුවෙක් ඉන්නවා නම් අම්මා තාත්ත පන්සලේ හරි ගෙනලා තියාගෙන දරුවෝ අම්මට තාත්තට සලකනවා අන්තිම කාලේ. බද්දර කියලා හාමුදුරු කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ. බද්දර කියන්නේ හරියම ලස්සනයි මේ හාමුදුරු. මේ හාමුදුරු රහත් වෙලා පස්සේ කාලේ මේ හාමුදුරන්ගේ චරිතය ගැනම ලොකු විස්තරයක් කරනවා. මේ හාමුදුරු කියනවා මගේ අම්මට ඇතාත රැදෙනට මුල් කාලේ දරුවෝ හිටියේ නැහැ. විවාහ වෙලා හුඟක් කාලයක් යනකම් මගේ දෙමව්පියන්ට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා මගේ අම්මයි තාත්තයි දෙනහුවා බාරහාර වුණා. බාරහාර වෙච්ච මේ අම්මට තාත්තට දෙන්නට හුඟක් කල ගිහිල්ලා තමයි මාව ලැබුණේ. මාව තමයි අපේ දෙමව්පියන්ට හිටියකම පුතා. මට කුඩා කාලේ අම්මා තාත්තා හරියම ආදරෙන් මාව ඇතේ දෙකලේ. වැඩිපුර කාලයක් මාව හැදුවේ වඩාගෙනමයි. මෙහෙම හිටියේ මට අවුරුදු 7ක් පිරෙනකොට මගේ 7 වෙනි උපන්දිනය සම්පූර්ණ වෙන දවසේදී අම්මයි තාත්තයි දෙන්න මාව වඩාගෙන පන්සලට එක්කරගෙන ආවා. පන්සලට එක්කරගෙන ආවිල්ලා බුදුහාමුදුරන්ට මාව ලවා වැඳෙව්වා. වන්දවල බුදුරජාණන් වහන්සේට කියනවා මගේ අම්මා බුදුහාමුදුරනේ අපිට මුල් කාලේ දරුවෝ හිටියේ නැහැ. අපි එනේ සංඝාග් බාරහාර වුණ දරුවෙක් ලබා ගන්න. එහෙම බාරහාර වෙල ලැබුණු දරුවා තමයි මේ. මේ දරුවාට දැන් අවුරුදු 7යි. අවුරුදු 7ක් පිරෙන දවසේදී අපි ඔබ වහන්සේ ළඟට මේ දරුවා එක්කරගෙන ආවේ ලෝකේ තියෙන වටිනාම දේ දෙන්න. ලෝකේ තියෙන වටිනාම දේ දෙන්නයි අප ඔබ වහන්සේ ළඟට මේ දරුවා එක්කරගෙන ආවේ කියලා බුදුහාමුදුරණ සඳහන් කළා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරු මාදේස හොඳට බැලුවා. බලල ළඟ හිටිය සරියුත් හාමුදුරන්ට ප්‍රකාශ කළා සාරිපුත්ත මේ දරුවා ඉතාම භාග්‍ය සම්පන්න කෙනෙක් මේ දරුවා ඉක්මනින් මහාන කරන්න කියලා. බද්දර හාමුදුරුව කියනවා මාව උදේ වරුවේ මහාන කළේ හත් හැවිරිදි දිවියේ හිටිය මාව හවස් වරුවේ දරහත් උනායි කියලා. පින්නතුනි එකම දරුවෝ හිටිය දෙමව්පියන්ගේ අම්මා තාත්තා දෙන්නම සෝවන්නේල හිටිය අය. ඒ නිසා දරුවන්ට දෙන්න තියෙන ලොකුම දායාදය තමයි ධර්මය. ඒ නිසා අනිත් සියලුම දේවල් වලට වඩා වටිනාම දේ තමයි ධර්මය. හැම දරුවෙකම මහාන කරන්න කියලා කියනව නෙමෙයි මේ. දරුවන්ට වටිනාම දේ මේක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා අනාගාමී වෙච්ච ශ්‍රාවකේ. මේ ශ්‍රාවකයට කියන්නේ ගටිකාර කියලා. ගටිකාර කියන මේ ශ්‍රාවකයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනාගාමී වෙල හිටිය කෙනෙක්. මෙයාට මහාන වෙන්න ලොකු උවමනාවක් තිබුණා. නමුත් මෙයා මහානුනේ නැහැ. ඇයි මහාන නොවුනේ? මෙයාගේ අම්මයි තාත්තයි දෙන්න අන්ධයි. අන්ධ අම්මයි තාත්තයි දෙන්නට සලකන්නේ නැර නිසා මේ දරුවා මහානුනේ නැහැ. මෙයාගේ රැකියාව තමයි වළං හදන එක. වලං හදන කෙනෙක් මියා වලං හදමින් ඈත ප්‍රදේශවල ගිහිල්ලා වලං හදන මැටි ගෙනල්ලා කරේ තියාගෙන ගෙනල්ලා මැටි හදලා මැටි වලින් වලං හදලේ වලං අලෙවි කළා තමයි තමන්ගේ මේ දෙමව්පියන් පෝෂණය කළේ. විවාහ වුණේ නැහැ. ඒ ගටිකාරගේ යාළුව තමයි ජෝතිපාල මානවකියා. ජෝතිපාල කියලා කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ පින්නතුනේ. කාශ්‍යප බුදුරජාණන් කාලේ ජෝතිපාල වශයෙන් හිටියේ කවුද? කවුද කියලා දන්නවද? ගටේකාරගේ යාළුව තමයි ජෝතිපාල. ජෝතිපාල මුලින් ධර්මයට නැඹුරු වෙලා හිටියේ නෑ. නමුත් කොහොම හරි උපායක් යොදවලා කෙස්වැටියෙන් අල්ලගෙන ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් ළඟට එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා ධර්මය අහන සැලැස්සුවා. ඒ ජෝතිපාල තමයි පින්නතුනේ අපේ සාස්ෘවරයා. අපේ සාස්ෘවරේ කවුද? ගෞතම බුදුහාමුදුරුවෝ. එතකොට අපේ ගෞතම බුදුහාමුදුරුව මහාන වෙනකොට දැන් අර යාළුව ගටේ කාර්යාලෝ දැන් කොහෙද ඉන්නේ? ඒ ගටේ කාර්යාලෝ දැන් කොහෙද ඉන්නේ? ධර්මේ දන්නේ නැහනේ. කවද බුදුහාමුදුරන්ට සිවුරු පූජා කළේ? සිවුරු පිරකර පූජා කරේ කවුද? ගටේ කාර මහා බ්‍රහ්මයා දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. තාම රහත් වෙලා නැහැ යා. කාශ්‍යප බුදුහාමරයන් කාලේ අනාගාමී වෙච්ච කෙනා තාම අනාගාමීව බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. අර යාළුව දැන් බුදු වෙලා තිරණ පළත් ඉවරයි. ලොකු කාලයක් මේ අපට බුදුහාඳුර දෙන්නේ අපට සමීප වුණාට කාලය වශයෙන් ගත්තොත් මේ වසර ලක්ෂ ගාණ. ඒතර පිනතුනේ මා මේ ගටිකාර ගැන කිව්වේ ගටිකාර දෙමෝපියන්ට ගුණධම් වලින් දීන වෙච්ච දරුවන් පිනතුනේ වර්තමානයේත් ඉන්න මේ වගේ අය. අපි දන්නවා සමහර අය සමහර වෛද්‍යවරු ඉන්නවා. හොඳට භාවනා කරන අය. මහන වෙන්නේ නැහැ. මොකද අම්මා තාත්තා දෙන්න ගැන බලන්න ඕන නිසා. ඒ වගේම විවාහ වෙන්නෙත් නැහැ. ඇයි ඒ? අම්මා තාත්තා නැතුණු ගම මහන වෙන්න බලාගෙන ඉන්නේ. වෛද්‍යවරු යාන වාහන තියාගෙන හොඳ නිවෙස් වල ඉන්න සමහර අය ඉන්නවා අපි දන්න අය. විවාහ නොවී ඉන්නම කියලා කියනව නෙවෙයි අපි. නමුත් දැහැමි බවට පත් වුණාට පස්සේ මෙන්න මේකයි ස්වභාවය. බුදුහාමුදුර ලස්සන සූත්‍ර දෙකක් දේශනා කළා. ඒක දීතු සූත්‍රය සහ ඒක පුත්ත සූත්‍රය කියලා. බුදුහාමුදුර සඳහන් කරන යම්කිසි ශ්‍රද්ධාවන්ත මෑණි කෙනෙක් ඉන්නවනම් ඒ මවට ඉන්නේ එකම දරුවයින එකම පුත්‍රයානම් ඒ පුත්‍රයාගෙන් ආයාචනය කරන පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි උග්ග සිටුවරය හරි වගේ වෙන්නේ කියලා. ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවනම් ඒ අම්මට ඉන්නේ එකම පුතානම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි උග්ග සිටුවරය හරි වගේ වෙන්නේ කියලා. බුදුහාමර කවදාවත් කියලා නෑ අනාථ පිණ්ඩික සිටුතුමා වගේ වෙන්න බිම්බිසාරයිතුමා හරි වගේ වෙන්නේ කියලා. මොකද අර සඳහන් කරපු දෙන්නාම පිනොතින අනාගාමී වෙච්ච අය. අනාගාමීව ගෘහස්ත ජීවිත ගත කරපු අය. දැන් අපි නම් ආදර්ශ දෙන්නේ කවුද? ක්‍රීඩකයෝ, නළුවෝ, ගායකයෝ නේද අපේ ලෝකේ ඉන්න අය නේ? අපි දහම දන්නේ නැති නිසා ඒක වෙන්නේ. අපි දහම දන්නවනම් නම් දෙක හරි දරුවගේ පොත් තියෙන තැන ලියලා තියන්න. පුතේ මෙන්න මේ වගේ වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන් චරිත ලක්ෂණ ඒගොල්ලන් කතා තියෙන තැනත් කාගෙන් හරි අහගෙන දරුවට කියලා දෙන්න. බුදුහාමුදුර සඳහන් කරනවා ඒ දරුවා කවදා හරි දවසක මහාන වෙන කැමති නම් මහාන වෙන දවසේදී දරුවාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි සැරුවත් හාමුදුරු හරි මුගලන් හාමුදුරු හරි වගේ වෙන්නේ කියලා. ඔන්න දරුවන්ගේ ලෝකයේ තියෙන ආදර්ශ මේවයි බුදුදහමේ. සීවලි හාමුදුරු වගේ වෙන්නේ කියලා නෑ. දැන් අපේ ගෙවල් වල තියෙන සීවලි හාමුදුරුවන් පින්තූරෙන්නේ නේ. සැරියුත් හාමුදුරුවන් පින්තූරයක් අහලකවත් නෑ. සීවලි හාමුදුරුව තමයි ප්‍රඥාවට අධිපති. ප්‍රඥාවෙන් අග තැන්පත් වෙච්ච සැරියුත් හාමුදුරුවන්ගේ පින්තූර අපේ ගෙවල් වල නෑ. සීවලි හාමුදුරුවන්ගේ පින්තූර විතරයි තියෙන්නේ අපේ ගෙවල් වල. පින්තූරනේ දැන් සැරියුත් හාමුදුරුවන්ගේ පින්තූර ඒ වගේම හිතලා නිර්මාණය කරපු දැනට තියෙනවා මුද්‍රණේ. සමහර පොස්සාපොල තියෙනවා පුළුවන් නම් දරුවන්ට එකක් අරන් දෙන්න සැරියුත් හාමුදුරුවන්ගේ පින්තූරයක්. දරුවන් අධ්‍යාපනයේ නුවණින් දිනවන කැමති නම් ඕන දරුවන්ට ආදර්ශය ගන්න. බුදුහාමුදුරුව සඳහන් කරනවා යම්කිසි මෑණි කෙනෙකුට ඉන්නේ එකම දියණියක් නම් එකම දුවක් විතරයි නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජුත්තරා හරි වගේ වෙන්නේ කියලා. නිලියන් වගේ වෙන්න, ගායිකාවන් වගේ වෙන්න කියලා බුදුහාමරණ ශාසනා කළ නැහැ. ඔන්න අපේ ආදර්ශ. ඒ වගේම විසාකාව වගේ වෙන්නේ කියලාත් නැහැ. හොඳට මතක තියාගන්න. විසාකාව වගේ වෙන්නේ කියලාත් නැහැ, බඳුරු මාලිකාව වගේ වෙන්නේ කියලාත් නැහැ බුදුහාමුදුරෝ. කාන්තාවන්ට. කාන්තාවන්ගේ ආදර්ශය තමයි නන්ද මාතාවයි කුජුත්තරයි දෙන්නමත් අනාගාමි වෙලෙ හිටිය යෞවන වයසේ හිටිය කාන්තාවන්. gedara හිටිය කාන්තාවන්. නමුත් එයයි විවාහ වෙලෙ හිටියේ නැහැ. ඒ වගේම බුදුහාමුදුරුව සඳහන් කරනවා ඒ දියණිය කවදා හරි දවසක මහාන වෙන කැමති නම් දුවේ කොහොම හරි කේමාව හරි උප්පලවන්නාව හරි වගේ වෙන්නේ කියලා ඒ දරුවාගෙන් ඉල්ලීමක් කරන්න කියලා බුදුහාමුදුරුව සඳහන් කරනවා. පින්නතුනි ඔන්න දරුවන්ට දෙන ආදර්ශ. දරුවන්ගේ උපන්දින වලට දෙන්න තියෙන තෑගි තමයි මේවා. ආ දරුවන්ගේ උපන්දින වලට සෙල්ලම් බඩුවත් කනබොන දේවල්වත් නෙවෙයි අත්‍යම දෙන්න ඕන. හොඳ ආදර්ශ දෙන්න. ඊයගේ චරිත කතා වෙන වෙනම දැන් පොත් හැටියට මුද්‍රණය කරලා තියෙනවා. හැම රහතන් වහන්සේ කෙනෙක් ගැනම පොඩි පොඩි පොත් තියෙනවා. දරුවන්ගේ උපන්දින වලට දෙන්න ඒවා. මෙන්න සරියුත් හාමුදුරුවන්ගේ කතාව මෙන්න සීවලි හාමුදුරුවෝ මෙන්න මහාකාශ්‍යප හාමුදුරුවෝ පුළුවන් නම් ආදර්ශයට ගන්න මෙන්න අපේ ලෝකේ වීරයෝ. දරුවන්ගේ ලෝකවල ඉන්න ඕනේ වීරයෝ මේ අය. ක්‍රීඩකයෝ නෙවෙයි, ගායකයෝ නෙවෙයි, නළු නිළියෝ නෙවෙයි. පුළුවන් නම් ඒ තත්ත්වයට දක්ෂතාවයෙන් දිනු කරගන්න එක වරදක් නෑ. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මොකද බුදුනෑ කාලේ හිටියේ වගේ සමහර ගායකයෝ මහාන වෙලා. වංගීස කියලා හාමුදුරු කෙනෙක් හිටියා. වංගීස කියන හාමුදුරුව දැන් කාලේ හැටියට නම් හොඳ දක්ෂ ගායකයෙක්. විවේක තියෙන අවස්ථාවේදී බුදුහාම ළඟ ලස්සනට කවි කියනවා. බුදුහාමරත් එපා කියලා නැහැ හා කියන්න කියලා ආරාධනා කරලා තියෙනවා. නමුත් ඒ ඇත් පින්නතුනේ අන්තිමට කොතෙන්ද දෙන්න ඕන? ඒ ඇත් අන්තිමට දහම කරා එන්නට ඕන. මොකද ඒ කිසිම දෙයකින් පින්නතුනේ ජීවිත අන්තිමට තේරෙන තෘප්තියක් නැහැ කියලා. ඒ නිසා ලෝකේ හිටිය මහා දාර්ශනිකයන් ඒ වගේම කලාකරුවන් විවිධ විදියේ විද්වතුන් අන්තිමට පින්නතුනේ බුදුදහම කරා එන වේය අය. මොකද කොච්චර මේ බාහිර භෞතික දේවල් වලින් කීර්ති ප්‍රශංසා වලින් අපි ලාභ ලැබුවා තෘප්තිය ලැබුවා අන්තිමට තේරෙනවා ඒවා අපි ලබන තරම් අපි හිතන තරම් තෘප්තියක් අපිට නැහැ කියලා. දැන් මෑත කාලේ ලංකාවේ හිටිය හාමුදුරු කෙනෙක් බික්කු බෝධි කියලා. ඉංග්‍රීසියෙන් පොතපත ලියපු හාමුදුරු කෙනෙක්. 2000 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා වෙසක් දිනය ලෝක නිවාඩු දිනයක් විදිහට. මේ ලෝක නිවාඩු දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභියස ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ප්‍රධාන දේශනය කළේ බික්කු බෝධි හාමුදුරු. බෝධි හාමුදුරු කියලා කියන්නේ ඇමරිකන් ජාතික කෙනෙක්. ඇමරිකාවේදී හොඳට ඉගෙනගෙන ආචාර්ය උපාධියක් ඇමරිකාවේදීම කළා ලංකාවට ඇවිල්ලා ලංකාවේදී මහාන වෙච්ච කෙනෙක්. දැන් අපි ඉගෙන ගත්තාම කොහෙටද යන්නේ? අපි ඒ පැත්තට යන්නේ නේ. ඇමරිකාවේ, එංගලන්තයේ, ජර්මනියේ පැත්තට අපි යන්නේ. ඒ කට්ටිය කොහොමද ඉගෙනගෙන ඉවරලා? ඒ කට්ටිය ඉගෙනගෙන ඉවරුනම මෙහාට එන්නේ. අපි එහාට යනවා, ඒගොල්ලන් මෙහාට එනවා. අපි කෙලවරේම කියලා හිතාගෙන ඉන්න තැනටපත් වෙච්ච ඒ කට්ටිය අත්හැරලා මුල හොයාගෙන මෙහාට එනවා. එතකොට මේ බික්කු බෝධි හාමුදුරේ ප්‍රධාන දේශනය කරමින් සඳහන් කරනවා මම ඇමරිකන් ජාතික කෙනෙක්. ඇමරිකාවේ ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය මම ලැබුවා. ලබලා මම ලංකාවට ගිහිල්ලා මහාන වෙලා බෞද්ධ භික්ෂුවක් හැටියට ඇවිල්ලා අද මේ ප්‍රධාන දේශනය කිරීම ගැන මම බෙහෙවින් සතුටටපත් වෙනවා කියලා බොහොම අභිමාණයෙන් තමයි ඒ ප්‍රධාන දේශනය කළේ. ඒ නිසා පින්වතුනි ධර්මයේ ඉගෙන ගැනීම කිසි විටකත් හිතන්නේ අප දරුවන්ගේ අනාගතයට හානියක් කියලා. දරුවන්ගේ අනාගතයේ ඉදිරියට යන තියෙන අවස්ථාව දුර්වල වීමක් කියලා හෝ දරුවන්ගේ ප්‍රගතියට හානියක් කියලා හෝ කිසි විටකත් හිතන්නට එපා. ඒ නිසා ධර්මයක් සමගම දරුවෝ ඉදිරියට යවන්න පුළුවන් නම් එවැනි දරුවෝ පින්නතුනේ ලෝකෙ කොහේ ගියත් රටට, ආගමට, ජාතියට ආදරය කරන දරුවන් වෙනවා. ඒ සියල්ලටම වඩා තමන්ගේ අම්මට තාත්තට දෙන්නට වඩාත්ම ආදරය කරන දරුවන් බවට පත් වෙනවා. ඒ නිසා එවැනි දරුවන් ලබන්න නම් දරුවන් ඒ තත්ත්වයට පත් වෙන නම් අම්මා තාත්තා දෙන්න දෙහැමි වෙන්න ඕන. අම්මා තාත්තා දෙන්න ආදර්ශවත් වෙන්නට ඕන. අම්මා තාත්තා විසින් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනා වගේම දහම් අධ්‍යාපනය ලබා දෙන්නට ඕන. දරුවන් ගුණ දහමට නැඹුරු කරන්නට ඕන. විවේකයක් ලැබෙන හැම අවස්ථාවකදීම බණ දහම් අහන්නට දරුවන් යොමු කරන්නට ඕන. ඒක තමයි දරුවන්ට කරන ලොකුම ඉතිරි කිරීම. මොකද පින්නතුනේ දරුවා දෙමෝපියන්ගේ ලොකුම සම්පත දරුවන්. ඒ දරුවන් තමන් බලාපොරොත්තු වෙන තත්ත්වයටපත් නොවුනොතින් තමන්ට පින්නතුනේ ලොකු සංවේගයක්. දරුවෝ නිසා තමයි දෙමෝපි වැඩිපුරම සතුටු වෙන්නේ. ඒ දරුවා මකී කරුණොතින් ඒ දරුවෝ නිසාමයි බොහෝ දෙනා හුඟක්ම දුක් වෙන්නේ. අනිත් දේ තමයි පින්නතුනේ දරුවන් කියලා කියන්නේ සසර කර්මාන් රූපෝ යන අය. අපේ දරුවන් වුණාට දරුවන්ට වෙනම කර්ම ශක්තියක් තියෙනවා. ඒ නිසා දරුවන්ට යන්න පුළුවන් උපරිමයක් තියෙනවා. ඒ උපරිමයට විතරයි අපට යන්න පුළුවන්කම තියෙන්නේ. දරුවන් හැටියට. ඇතැම් විට දෙමව්පියන් ඊට වඩා ඉහළ ඉලක්ක, ඉහළ බලාපොරොත්තු දරුවන්ට දෙනවා. නමුත් දරුවන්ට එතෙන්ට යන්න බෑ. යන්න බැරි වුණාට පස්සේ අම්මා තාත්තා මොකද කරන්නේ? දරුවන්ට දොස් කියනවා. අපි මෙච්චර වෙලාට වීදම් කළා, මේ විභාගේ පාසු වෙන්නේ නැහැ, මේ රැකියාවට ගියේ නැහැ, විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා කියලා ජීවිත කාලෙම දරුවන්ට බනිනවා. ඇතැම් විට අම්මා තාත්තා දෙන්නට විශ්වවිද්‍යාලය යන්න බැරි වෙලා දරුවෝ විශ්වවිද්‍යාලය ගියේ නැහැ කියලා දරුවට බනිනවා. සාධාරණද? අම්මට තාත්තට විභාග සිස්සට පාස් වෙන්න බැරි වෙලා ඇතැම් විට පහසුකම් අඩු වුණා වෙන පුළුවන් තමන් ඉගෙන ගන්න කාලේ, ඒක වෙනම කතාවක්. නමුත් ඒ තත්ත්වෙටපත් වෙන්න බැරි වුණා කියලා දරුවන්ට දොස් කියන්න යන්න එපා. මොකද ඒ උපරිමයට තමයි කට්ටිය යන්නේ. අපි කොච්චර කිව්වත් අන්තිමට බලාගෙන ගියාට පස්සේ අවසාන ප්‍රතිඵලය දැක්කට පස්සේ පින්නතුනේ ඒ දරුවාගේ කර්ම ශක්තියත් එක්ක යන්න පුළුවන් උපරිමයට තමයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අපි උනන්දු කරවන්න ඕන, එයට මඟ පෙන්වන්නට ඕන, හොඳ ආදර්ශ ලබා දෙන්නට ඕන, හොඳ ගුරුවරයෙක් කට්ටියට සමීප කරන්න ඕන. නමුත් ඒව කළත් දරුවාට යන්න පුළුවන් උපරිමයට තමයි දරුවා යන්නේ. ඒ නිසා දරුවෝ නිසා අපි දුක් විය යුතු නැහැ. දරුවොත් පින්නතුනේ අත්හැරලා අපි කවදා හරි දවසක යන්නට ඕන. අපි මේ යන දවසේදී දරුවා අපිට රැගෙන යන්න බෑ. ඇතැම් විට අපි දරුවෝ හොඳ දොස්තරු වෙන්න පුළුවන්. අපි දන්නවා සමහර ස්ථානවල සමහර මේ යන ආසන මොහොතේ හාමුදුරු වැඩමවල පිළිත් කියනවා. ඇතැම් විට අම්මා හෝ තාත්තා ලොකු අසනීපෙන් ඉන්නවා. ඇතැම් විට ඒ අසනීපයේ පිළිවඳව මේ දරුවා විශේෂඥ වෛද්‍යවරේ. නමුත් ඒ දරුවාට ප්‍රතිකාරයක් කරන්න බෑ. කරන්න පුළුවන් ඔක්කොම ප්‍රතිකාර ටික කළා තියෙනවා. ඒ නිසා අපි නොතනේ කොච්චර දරුවෝ හිටියත් අපි අසරණ වෙන ස්ථානයක් තියෙනවා. අපි දරුවට එක හදලා දරුවෝ මේ ලෝකේ තියලා අපි හුදකලා ගමනක් අපි යන්නට ඕන. ඒ නිසා දරුවන් කියන්නේ වෙනම ලෝකයක්, අපිත් කියන්නේ වෙනම ලෝකයක්. ඒ නිසා දරුවෝ හදද්දී දරුවන් නිසාවත් කිසිවිටක අකුසල කරන්නට එපා. අපාගත වෙන දේවල් කරන්නට එපා. සමහර විට දෙමාපියන් දරුවන් හදද්දී ලොකු වැරදි අඩුපාඩු වෙනවා. ඒ වැරදි නිසා ඇතැම් විට දෙමාපියන්ට අපාගත වෙන සිද්ධ වෙනවා. නමුත් දරුවෝ හොඳට දැහැමි වෙලා පස්සේ දරුවෝ සුගතිගාමි වෙනවා. දෙමාපියෝ අපාය යනවා. එහෙම වුණොත් මේ පින්නතුනි ලොකු හානියක් ඒක. ඒ නිසා එහෙම වුණාට පස්සේ අපට දරුවන්ට පින්කම් කළවත් දෙමාපියෝ නැවත ගොඩ ගන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න, දරුවන් හදද්දී දරුවන් ඉහළට නංවන අතරේදී අපේ ආධ්‍යාත්මික ගමනත් නොපිරිහී තියෙන විදියට අපි අපේ වැඩ කටයුතු ටික කරගන්නට ඕන. ඒ නිසා අපි පිරිහෙන්න හොඳ නෑ දරුවෝ නිසාවත්. අනිත් දේ තමයි පින්නතුනි තමන්ගේ දරුවන්ගේ යහපත බලාපොරොත්තු වෙනවා නම් ඒ වයසින් ඉන්න තවත් අසරණ දරුවෙකුට සලකන්න. පුළුවන් නම් කරන්න ඕන දේ. දරුවා හොඳට ඉගෙන ගන්න කැමති නම් ඒ දරුවාගේම වයසේ ඉන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් එහෙත් ආර්ථික දුෂ්කරතා තියෙන දරුවෙකුට සලකන්න. ඒක පින්නතුනි දරුවාට ලොකුම ආශිර්වාදයක. දැන් ඔහොම සිද්ධියක් වෙලා තියෙනවා, මේ අපි දන්න කියන ස්ථානයක් තියෙනවා. ඒ වගේම අර අම්මා තාත්තා දෙන ටිකක් නුවණ නැති අය තමන්ගේ දරුවට එකම දරුවා හිටියේ ඒ දරුවට සලකන අතරේදී ඒ සමීප තම ගෙදරක දරුවෙකුට සලකලා තියෙනවා. හැබැයි තමන්ගේ දරුවන්ට විතරම සලකලා නැහැ. ඊට වඩා අඩුවෙන් අර දරුවටත් අවුරුද්දට පොට් ටිකක් අරන් දීලා සෙරෙප්පු කොටම සබතු කොටමක් අරන් දීලා තියෙනවා. අන්තිම පිනතුනේ මොකක්ද දන්න දුන්නේ? තමන්ගේ පුතා හොඳට ඉගෙනගෙන පිටරට ගියා. අන්තිම කාලේ සැලකුවේ අල්ලපු ගෙදර ළමයා. අන්තිම කාලේ අර දරුවා දෙමාපියන්ගේ අවසන් කටයුතුලටත් ආවේ නැහැ. අර ළමයා වෛද්‍යවරයෙක් වුණා, ලෙඩ වුණාම සැලකුවේ අර ළමයා. ඒ නිසා පින්නතුනි ඔය තමන්ගේ දරුවට හුඟක් සලකන අතරේදී වෙනත් දරුවෙකුට ඊට වඩා කුඩා සැලකිල්ලක් කළ තිබුණත් ඒ දරුවන්ට ඒක හොඳට මතක තියෙනවා. ඒ නිසා තමන්ගේ දරුවන්ගේ උපන්දිනවලට, ළමා නිවාසවලට, ළමයි ඉන්න වාට්ටුවලට, රෝහල්වල ගිහිල්ලා දරුවන් ලවා ඒ අයට සලකන්න. ඒ අයට උදව්පකාර කරන්න. දිනෙදු ළමයින්ට පුළුවන් නම් පොට් එකක් අවුරුද්දට එක ළමයෙකුටවත් පොත්පත් එකක් අරන් දෙන්න. අරන් දීලා පුළුවන් නම් තමාගේ දරුවගේ අතින් මෙයාට දෙන්න එක. හැබැයි දීලා කියන්නේ අපි පොත් අරන් දුන්නා කියලා ගමේ කියන්න එපා හැබැයි. ගමේ කිය කියන යන්න එපා අපි ඒ ළමයට සැලකුවේ අපි නිසා ඉගෙන ගත්තේ කියලා නම් කියන්න එපා. ඒක කියන එක ගැලපෙන්නේ නැහැ. පින්නතුනි ඒ පැත්තක් තියෙනවා. එනිසා මේවා අපි එච්චර හිතන්නේ නැහැ. නමුත් පින්නතුනේ දරුවන් කියන්නේ කර්ම දායාදයක්. ඒ දායාදයේ සැබෑ දායාදයක් කරගන්න නම් හැකි තාක් දෙමව්පියන් ආදර්ශවත් ඉඳීමෙන්, දෙමව්පියන් දැහැමි වෙමින්, දෙමව්පියන් සිල්වත් වෙමින් දරුවනුත් ඒ මඟට යොමු කරන්න උත්සාහවන්ත වෙන්න. දරුවන් ලැබපු ඔබ හැමදෙනාම ඉතාම භාග්‍ය සම්පන්නයි. ඒ භාග්‍ය සම්පන්නකම ඔබට ලැබුණේ දරුවන් නිසා. ඒ දරුවන්ට ඔබ කෘතවේදී වන්න, ඒ දරුවන් සමාජයේ ඉහළ අය බවට. විද්වතුන් විතරක් නෙවෙයි, උගතුන් විතරක් නෙවෙයි, ගුණවතුන් සිල්වතුන් බවට පත් කරන්න, හොඳ මිනිසියන් බවට පත් කරන්න. ඉන්දියාවේ හිටිය නේරු, ජවහර්ලාල් නේරු අධ්‍යාපන ගැන විවිධ ප්‍රකාශ කරපු කෙනෙක්. ඔහු කියලා ඔහු සඳහන් කරනවා. ඔහු සඳහන් කරනවා not a big man but a good man කියලා. දරුව හදද්දි කියනවා අපි හදන්න ඕන ලොකු මිනිහෙක් නෙවෙයි හොඳ මිනිහෙක් කියලා. ලොකු මිනිහෙක් නෙවෙයි අපි හදන්න ඕන හොඳ මිනිහෙක් කියලා. ඒ නිසා හොඳවට ඉගෙන ගත්තු නරක කෙනෙකුට වඩා ටිකක් අඩුවෙන් ඉගෙන ගත්තු ගුණවතෙක් වුණත් කමන්නේ නැහැ. තමන්ගේ දරුවා උගත්කමට වඩා වටින්නේ ගුණවත්කම. ඒ නිසා ගුණවත් දරුවන් හදන්න මේ හැමදෙනාම උත්සාහවන්ත වෙන්න. ඒ සඳහා මේ හැමදෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබත් ගුණවත් වෙන ගමන් ඔබේ දරුවනොත් ගුණවතුන් සිල්වතුන් වියතුන් කරාන්ට මේ හැමදෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. එසේ සිද්ධ කිරීමෙන් ජනිත කරගන්නා පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ හැමදෙනාටම උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද දින මේ ඇත්තන් මේ සිද්ධ කළා වූ පින්කම ගැන බෙහෙවින්ම සතුටට පත්වන්න. ඔබ මේ කරන්නේ දරුවන් වෙනුවෙන් ලොකු ආයෝජනයක්. දූ දරුවන්ගේ පොත්වල සල්ලි දාලා තියෙන වගේම ආයෝජනයක් මේ කරන්නේ. හොඳට මතක තියාගන්න. දරුවන් සඳහා ඉඩකඩම් අරගෙන තියෙන වගේම ආයෝජනයක් මේ කරන්නේ. ඒ නිසා මේ කරන ආදර්ශයේ දරුවන්ගෙන් අනාගතයේදී වැඳුම් පිඳුම් ලබන්න, සැලකිලි ලබන්න, තමන් ගෞරවයට පත්වන්න, තමන්ට දෙපයින් නැගී සිටින්න බැරුව ඉන්න අවස්ථාවේදී දරුවන්ගේ අත දෙන්න, දරුවන්ට තමන් ආරක්ෂා කරගන්න, දරුවන්ට දෙන ධෛර්යකුයි මේ අද කරපු ඔබ කරපු පින්කම. එනිසා මෙමුදු පින්කම් අවුරුද්දට එක දවසක් විතරක් නෙවෙයි, පුළුවන් නම් මාසිකව කරන්න. මේ පන්සලෙම නැතුණත් තමන් කැමති පන්සලකට ගිහිල්ලා සමාදන් වෙන්න. දිනපතාම ගුවන් විදුලියේ රූපවාහිනිය යන බණ ඉඩ තියෙන හැම වෙලාවකදී මහාන දරුවන් සමග. එතකොට තම තමන්ගේ ජීවිත වඩා වඩාත්ම දැහැමි වෙනවා. දරුවන්ටත් ඒක හොඳ ආදර්ශයක්. එනිසා අප හැම දිනාගෙම සසර ජීවිතයට ඒක යහපතක්. එනිසා මෙමුදු පින්කම් අපි වඩා වඩා අපේ ජීවිතවලින් සිද්ධ කරමු. මෙවැනි පින්කම් මේ තන සිද්ධ කරගන්නට ආවාද අනුශාසනා කරන අති ගෞරවනීය මොරවක සෝරත ස්වාමින් වහන්සේ, ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලාට, දහම් පාසලේ ආචාර මණ්ඩලය, ඒ අනුශාසනා කරන හැම දිනාටම මේ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඒ අයගේ සසර ජීවිත සුවපත් වේවා. ඔබ අප හැම දිනාටම රැස් කරගත් මේ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මෙලව නිදුක් නිරෝගී සම්පත්තියත් සසර සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.